බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුං සරණින් ජයම වේවා ගෞරවණීය මහා සංඝරත්නය නමසරයි සදහවත්නි මේ පින්නතුන් හැම දෙනෙක්ම අදත් මේ සූදානම් වන්නේ සිරිත් පරිදි සිදු කෙරෙන සූත්‍ර දේශනා මාලාවෙහි අද දිනට නියමිත ධර්ම දේශනාවට හුඟකන් දීමටයි. ධර්ම දේශනාව ආරම්භයේදීම අපි ඉමහත් ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හිතෙහි දරාගෙන ධර්මරත්නයේ සදහම් ගුණ සිහිපත් කරගෙන ආර්ය මහා සංඝරත්නයේ උතුම් සංඝ ගුණ සිහිපත් කරගෙන අප මේ පින්කමට සහභාගී වෙමු. පින්නතුණගේ දෑතින් සෝදානම් කළ ආ වූ බුද්ධ පූජාවක් සේ සලකා මේ විහාරස්ථානයේ ප්‍රතිමා වහන්සේ ඉදිරි පිට තැන්පත් කළ තියෙන මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුදු ගුණයට උපහාරයක් සේ උපහාර වේවා. ඒ තුළින් ජනිත කරගන්නා උතුම් පුණ්‍යඵලය මට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ශක්තියක් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අප මේ ධර්ම දේශනාව ඉදිරියට සිදු කරනවා. පින්නතුනි අපි මද වේලාව රෝසතුන් කෙරෙහි මෙත් සිත භාවිත කරමු. ඔබ සිටින ස්ථානයේ පටන් ලොව සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා කියන මෙත් සිත අපි පුහුණු කරමු. මෙම නිවසේ පටන් මෙම ගම නගරය ප්‍රදේශය ජනපදය රට මහද්වීපය මේ පෘථුවිය සෞරග්‍රහ මණ්ඩලය ගැලක්සිය මුළු මහත් විශ්වය රැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දස දිසා වැසි ලෝ වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුව පන්ත වෙන්වා සුව පන්ත වෙන්වා සුව පන්ත වෙන්වා ලෝවැසි සියලු සත්වයන් මගේම දරුවන්සේ දකිමින් එකම දරුපෙලක්සේ සිතා ඒ හැමට මා මෙත් සිතින් සෙත් පදනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ගෞරවනීය මහා සංඝරත්නය නමසරයි සැනහවත්නි අදත් ඔබ අදක නියමිත සූත්‍ර දේශනාවට හමුකන්දීමට බලාපොරොත්තු වන්නේ අපි ප්‍රධාන දේශනා හතක් ඔස්සේ කලින් දේශනා සිදු කෙරලා අද අටවෙනි දේශනාව වන බුදුදහමෙහි මංගල දේශනා විදිහට සලකන ධම්මචක්ක සූත්‍රයයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේ තියෙන මූලික ඉගැන්වීමක් වන චතුරාර්ය සත්‍ය පිළිබඳවයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මේ ලෝකයට දේශනා කළේ දුකෙන් නිදහස් වෙන මාවත. ඒ දුකෙන් නිදහස් වීම අපි කොයිතරම් සිදු කරනවාද කියන එක තීරණය වන්නේ අපේ ඇසුරු කරන කල්යාණ මිත්‍රයන්ගේ ස්වභාවයත් ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් කොයිතරම් දුරට නිවැරදි දහමක් ශ්‍රවණය කරනවද ඒ අහන දහම ධාරණය කරගෙන කොයිතරම්නම් දුරට ජීවිතයට භාවිත කරනවාද කියන කාරණය මතයි දුකෙන් නිදහස් වීම රඳා තියෙන්නේ. අන්නේ ධර්ම මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මා ලෝකෙට ප්‍රධාන වශයෙන් කරුණු දෙකයි දේශනා කරන්නේ කියලා. ඒ මොනවද? දුකත් දුකෙන් නිදහස් වීමත් පමණයි කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒකම තමයි චතුරාර්ය සත්‍ය විදියට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග හැටියට ආරි සත්‍යයන් වශයෙන් දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යමක් මත පිහිටලා තියෙනවා නම් ඒ පිහිටලා තියෙන දුක මතයි කියලා. ලෝකය කියන්නේ අපි අස්කන්න ආසාද ඉන්ද්‍රිය වලින් මේ ලෝකේ අත්විඳින අවස්ථාව. අපි බාහිර ලෝකයේ යමක් ඇතැයි කියලා යම් වේලාවක හිතනවා නම් ඒ අපේ දුක මතයි. ඒ වගේ මේ ඇතිවෙච්ච ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. එනිසා නිරුද්ධ වෙන්න තියෙනවා නම් නිරුද්ධ වෙන තියෙන්නේ දුකමයි කියලා. එතකොට මේ දුක හටගෙන දුක නිරුද්ධ වෙනවා ඒක ලෝක යථාර්ථය. නමුත් ඒක දන්නේ නැති නිසා අපි ඒක තව තවත් දුකක් බවට පත් කරගන්න විදිහේ දුක සමුදය හදාගෙන අපි මේ සසර ගමන තුල යනවා අවිද්‍යාව හා භව තණ්හාව හේතුවෙන්. බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාවත මේ හරියට තේරුම් අරගත්තොත් අපට ඒ තේරුම් ගත්ත පමණට සහ අපේ උත්සාහය මත අපිට මේ දුක් සමුදායෙන් නිදහස් වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වරක් ඇක්ටේරිය වනයක් මැදින් ගමන් කරන අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා ඒ ඇක්ටේරිය වනයේ වැටිච්ච පොළවලින් ටිකක් අතට අරගෙන උන්වහන්සේ ප්‍රශ්න කරනවා මහණෙනි මගේ මේ අතේ තියෙන කොර ටිකද වැඩි නැත්නම් මේ බිම වැටිලා තියෙන කොර ටිකද කියලා. එතෙන්දී ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීන්නි බිම වැටිච්ච පොළ හුඟක් වැඩි අතේ තියෙන බොහොම සල්පයයි. භාගතුන් වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරනවා මහණෙනි අන්නේ වගේ මා ලෝකයාට යම් කිසි දෙයක් දේශනා නොකළා නම් ඒ දේශනා නොකළ ප්‍රමාණය මේ මහ පොළොවේ තියෙන වැටිලා තියෙන කොළ වගේ. මා දේශනා කරපු ප්‍රමාණය මේ අතරගත්තු ප්‍රමාණය වගේ ටිකයි කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු දෙයින් දේශනා කරේ ටිකයි, උන්වහන්සේට වැඩි ප්‍රමාණයක් දේශනා නොකරලා තියෙනවා. ඇයි ඒකට හේතුව කියලා දේශනා කළා. උන්වහන්සේ පැහැදිලි කරනවා, උන්වහන්සේ අවබෝධ කරගත්තු ඒ වගේ ඇතැම් මේවා සසර දුක නිවා යලන්නට හේතු වන දේවල් නෙවෙයි. උන්වහන්සේ දේශනා කළේ තෝරා බේරාගෙන මේ ලෝක සත්‍යයේ සංඛානගත දුකෙන් නිදහස් වෙලා සත්‍යයට විමුක්තිය ලබා දීමට අවශ්‍ය කරන මූලික සිද්ධාන්ත ටික විතරයි උන්වහන්සේ දේශනා කළේ. හැබැයි එහෙම වුණත් උන්වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරනවා උන්වහන්සේ යතේ ආචාර්ය මුට්ටි නැහැ කියලා. ගුරුවරයෙක් පස්සෙන් අතේ සංගවගත්තු දෙයක් උන්වහන්සේ තුළ නැහැ කියලත් ඊටම පැහැදිලිව දේශනා කළා. පින්නතුනි, භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා තමයි සත්‍යයා මේ සසර ගමනේ යන්නේ, ඒ වගේම සසර අප්‍රමාණ දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්නේ කියලා. අන්නේ චතුරාර්ය සත්‍යයේ නැමැති සූර්යාලෝකය ලෝකයට ලැබෙනකොට ඊට කලින් තියෙන අරුණෝදය වගේ දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ. චතුරාර්ය සත්‍ය ලෝකයට පහළ වෙන්නේ, අවබෝධය ලැබෙන්නේ සම්මා දිට්ඨියේ ප්‍රතිඵලයක් විදියට. සම්මා දිට්ඨිය ලබා ගන්න බෑ නිකන්. ඒ සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නිවැරදි දහමක් ශ්‍රවණය කරන්න අවශ්‍ය වෙනවා. ඒ අහන දහම් යෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කිරීමත්, සීල සමාධි ප්‍රඥාවසින් භාවිත කිරීමත් වැදගත් වෙනවා. වරක් භාගතුන් වහන්සේ සඳහන් කරනවා අන්ධකාර කියලා සූත්‍රයකදී. උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ තියෙන ඉතාම දැඩි අන්ධකාර තියෙන ස්ථාන. ඒවට කියනවා අන්තරීක්ෂ අපා කියලා. අපි සාමාන්‍යයෙන් බ්ලැක් හෝල් කියලා කියන්නේ මේට සමාන අවස්ථාවක් විදිහට අපට හිතන්න පුළුවන්. පින්නතුනි, මෙන්න මේ ස්ථාන ඉතාම අන්ධකාර ස්ථාන, සූර්යාලෝක පතිත නොවන නිසා. එතැම් ධර්ම සාහිත්‍ය කරුණු වලින් පේනවා මෙවැනි අන්ධකාර ස්ථානවල සත්‍යයන් ඉපදෙනවා, සත්‍යයන් ජීවත් වෙනවා, සත්‍යයන් මිය යනවා. නවින තාක්ෂණයට හසු නොවන එවැනි සත්‍යයන් ඉස්සේ නොඑක් තැන්වල ඉන්නවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ අන්තරීක්ෂ කියන ස්ථානවල තියෙන අන්ධකාරයටත් වඩා ලෝකයේහි කිසියම් අන්ධකාරයක් තියෙනවා නම් අන්නේ අන්ධකාරය මොකද්ද කියලා. ඒ මොකද අන්ධකාරය? යම්කිසි කෙනෙක් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය නොදන්නව නම් අන්නේ නොදැනීම අර අන්තරීක්ෂයේ තියෙන අන්ධකාරයටත් වඩා දැඩි අඳුරක් වෙසෙනියක් කියලා සඳහන් කරා. මේ තත්ත්වය මත අපට පේනවා බුදුරජාණන් වහන්සේගේ සමස්ත ජීවිතයෙන් වැඩි කාලයක් උන්වහන්සේ කැප කළේ ලෝකයාට මේ දුක සහ දුකේ නිදහසන මාවත විස්තර කරන්නට, නැත්නම් සම්මා දිට්ඨිය ලබා දෙන්නට, දර්ශන සම්පත්තිය ලබා දෙන්නට, ප්‍රඥාව, ඥානය, විද්‍යාව, ආලෝකය, දහම් ඇස ලබා දෙන්නටයි උන්වහන්සේ පුරා අවුරුදු 45ක් ක්‍රියා කළේ. උන්වහන්සේ සරණ ගිය ආර්ය සංඝරත්නය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ වගකීම මැනවින් වටහාගෙන ඉතාම බහර දෝර මේ වගකීම කඩ නොවෙනසේ සියවස් 25ක් අඛණ්ඩව මේ සම්බුදු සසුන සද්ධර්මය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා අපට උරුම කළ දුන්නේ මේ දුකෙන් නිදහස් වෙන මාවතයි. එතකොට අපි සඳහන් කළා මේ දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ මූලික පදනම සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵල විදියට. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන සම්මා දිට්ඨිය මහාචාර්යස්සක සූත්‍රය වැනි තැන්වලදී කොටස් දෙකකට බෙදලා දක්වලා තියෙනවා. අතිමික්කවේ සම්මා දිට්ඨී සාස්වා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා. එක සම්මා දිට්ඨියක් තියෙනවා ශාස්ත්‍රවෝ සැප විපාක ගෙන දෙන ලෝකයේ තුල සම්මා දිට්ඨියක් කම්මසකතා සම්මාදිට්ඨිය විදිහට පැහැදිලි කරනවා. අපේ හිත මුල් වෙලා කය, වචනය, සිත කියන මේ තුන් දොරින් අප යමක් කරනවා නම් ඊට අනුරූප සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය තමයි මුලින් බුදුහාඳුර ලබා දෙන්නේ සාමාන්‍ය පිරිසකට ධර්ම දේශනා කරද්දී. මේකට කියනවා ආනුපුබ්බී කතා කියලා. දාන කතා, සීල කතා, සංඝ කතා, ඒ වගේම කාමනං ආදීනවං, ඕකාරං සංකිලේසං, නික්ඛමේත අනිසංසං, මෙන්න මේ වශයෙන් දානය, සීලය, ස්වර්ගය මේ වගේ මූලික හැඳින්වීම් තමයි භාගතුන් වහන්සේ මුලින් ලෝකයට දේශනා කරන්නේ. සාමාන්‍ය පිරිසට දේශනා කරන්නේ. අන්නේ ඒ ආනුපුබ්බී කතාවලින් සිත මෘදු වුණාට පස්සේ, තැම්පත් වුණාට පස්සේ බුදුහාමුදුරුව දෙවෙනි මට්ටමේ සම්මාදිටිය ලබා දෙන ආකාරයට සාමුක්ඛංශික දේශනා සිදු කරනවා. දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත හේතුඵල ධහම විග්‍රහවන ආර්ය සත්‍ය විග්‍රහයත් බුදුරජාණන් වහන්සේ සිදු කරනවා. ඒ සම්මාදිටියට සඳහන් කරන්නේ අරියා, අනස්සවා, ලෝකෝත්තර, මග්ගංගා කියලා. ආර්ය වූ, අනාස්රව වූ, ලෝකෙන් එතරට යන මාර්ගයට අංගයක් කොට තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා. අන්නේ සම්මාදිට්ඨිය ලබා ගැනීම සඳහායි බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය දේශනාව සිදු කරන්නේ. මෙහිදී මූලික සම්මාදිට්ඨියේ මූලික පදනම ගැනත් අපි මුලින් හැඟීමක් ඇති කරගන්නට ඕන. කම්මසගත සම්මාදිට්ඨිය අපට අවශ්‍ය නෝ මුලින්. අපි කුසල අකුසල කර්ම ශක්තිය ගැන අවබෝධයෙන් දාන ආදී පින් දහම් කරනකොට අපේ මෙලොව ජීවිතයේ ලොකු සතුට, දියුණුව, කල්යාණ මිත්‍ර සම්පත්තිය අපට ලැබෙනවා. අනේ නිසා බුදුහාඳුර නිතර අවධාරණය කළ තියෙනවා මහ පුණ්‍යස්ස භය කියලා කාරණයක්. කරන පින්කම් වලට බය වෙන්න එපා කියලා. ඒක ලෝකයේ තුල තිබුණත් ඒ පින සත්‍යයට අවශ්‍ය වෙනවා. අප අද මේ සම්පත්තික ලැබලා තියෙන්නේ අතීතගත ජීවිතවලදී කළා වූ ඒ ලෞකික කුසලයන් සංසිවිදියට. එහෙම අපි කර නොගත්තනම් අපට අද මේ මොහොතේ සුගතියක් නොලැබෙන්නට තිබුණා. සුගතියක් ලැබුණත් ඇතැමිට අංග විකලාදී, මන්දබුද්ධිකාදී වැසෙනයන්ට අපි පත් වෙන්න තිබුණා. ඇතැමිට ඊටාම ප්‍රඥාන්ත දේශවල, ඇතැමිට මිත්‍යා දෘෂ්ටික නිවෙස්වල අපි ඉපදෙන්න තිබුණා. ඒ සියලු බාධක වළක්වලා අපට පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලබා දෙන්නටත්, සද්ධර්මයේ මුණගැහෙන්නටත්, කල්‍යාණ මිත්‍රයන් හමුවන්නටත් මේ සියල්ලටම හේතුපාදක වුණේ අප සසර කළා වූ දාන ආදී පින් දහම්වල ආනිසංස. එනිසා මේ ජීවිත කාලයත් අපට වඩා වඩාත්ම සසරගත ජීවිතයෙන් එන තියෙන අකුසල විපාක දුර්වල කරගන්නටත්, ලබා තියෙන කුසල සම්පත්තිය දිනු කරගන්නටත් හැකිතාක් දුරට දන් දීම, සිල්වන්ත බව ආදී කුසල දහම් අපි කරන්නට ඕන. ඒ අතර පින්තුනි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල් ඉහළම තත්ත්වයක් අපි හඳුනා ගන්නට ඕන. දන් දීම අතුරින් සාමාන්‍ය කෙනෙකුට දෙන දානේ ඉඳන් නැත්නම් තිරසංගත සතෙකුට දෙන දානේ ඉඳන් බුදුරජාණන් වහන්සේට දෙන දානේ දක්වා ක්‍රමයෙන් ආනිසංස වැඩි වෙන විස්තරයක් ධර්මයේ සඳහන් වෙනවා. මහා සංඝරත්නයට සංඝසතුකට පූජා කිරීම එසියාට වඩා ඉහළ මට්ටමක් විදිහට දක්වනවා. ඒ වගේම සංඝරත්නය වෙනුවෙන් ආවාස පූජාව ඉහළ පරිත්‍යාගයක් කුසලයක් විදිහට, ඉහළ ආනිසංසදායි ක්‍රියාවක් විදිහට ධර්මෙහි ප්‍රශංසා කළ තියෙනවා. සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදිහට සියලු දානයන් අතුරින් ධර්මදානය උතුම් කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ අතර පින්නතුනි ශාස්ත්‍ර වූ උපදී සම්පත් ගෙන දෙන ඉහළම පින විදියට භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මෛත්‍රී වැඩීම. අපි දානයක් දෙන අවස්ථාවේදී ඇතැමිට දානය සකස් කරමින් හිටියත්, දානය පූජා කරමින් හිටියත් අපි හිත නොයෙක් අරමුණු කරා යන්න පුළුවන්. අපි කායික වාචික සංවරයෙන් සීලය ආරක්ෂා කළත් අපි හිත නොයෙක් අරමුණු කරා යන්න පුළුවන්. එනිසා දාන සීල පුණ්‍ය කර්ම වලටත් වඩා භාවනාව කියන එක අඛණ්ඩව අපේ හිත කුසල අරමුණක තබා ගැනීම නිසා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර භාවනාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. එවැනි භාවනා ක්‍රම 40ක් ප්‍රධාන වශයෙන් බුදුදහම තුළ විස්තර වෙනවා සම 40 කර්මස්ථාන කියලා. ඔබට පහසු විදියට, කැමති විදියට, දැන්ට තේරුම් අරන් ඉන විදියට ඔබට පුළුවන් මේ සමත භාවනා වඩන්නට. නමුත් ඒ සියලුම සමත කමටහන් අතුරෙන් බුදුදහමේ වඩා සම්භාවනාවට පාත්‍ර වුණේ මෛත්‍රී වැඩීම. ඔබට හිතින් ඇයි මේක එහෙම වෙන්නේ කියලා. පින්නතුනේ අපි යමක් ගැන හිතනකොට ඒ හිතන මොහොතේ අපේ සමස්ත ජීවිතයේ මේ හිතන අරමුණත් එකට බද්ධ වෙලා තියෙනවා. අපි යම් රූපයක් ගැන හිතලා සතුට වෙනවනම් ඒ සතුට තමයි අපේ සමස්ත ජීවිතේම. අප යම කෙනෙක් ගැන හිතලා අමනාපයක් ඇති කරගෙන ඉන්නවනම් ඒ ද්වේෂය තමයි අපේ සමස්ත ජීවිතේම. ඒක තමන් කරගෙන ඉන්නේ මොහොතේ. ඒක උපාදාන ස්කන්ධ පංචකය බවට පත් කරගෙන ඒ තුල අපි පිහිටලා ඒ තුල සැප දුක් විඳිනවා. මෙන්න මේ වෙන තත්වයක් මත අපට පුළුවන් නම් සියලු සත්ත්වෝ සුවපත් වෙතවා කියන ප්‍රාර්ථනාව අඛණ්ඩව සිතේ පවත්වා ගන්න අපේ ස්කන්ධ පංචකය සම්පූර්ණයෙන්ම මෛත්‍රිය සමග මුසු වෙච්ච ජීවිතයක් බවට පත් වෙනවා. මේක පින්නතනේ සරල දෙයක් නෙවෙයි. මේක අඛණ්ඩව ඔබ කාලයක් කරන්න ඔබට මේ ආනිසංස දැක ගන්න පුළුවන්. විනාඩි 2කින් විනාඩි 10 20 මේ ආදී වශයෙන් ටික ටික වැඩි කළා. දිනකට වැඩි වේලාවක් මෛත්‍රී භාවනා තුළ ඉන්නට උත්සාහ කරන්න. මේ මෛත්‍රී නිසා ඒකාතකින් හිතේ තියෙන අසහනය, අමනාපකම් දුර වෙන විතරක් නෙවෙයි. අපේ තියෙන ලෝභ කණුත් ටිකෙන් ටික අඩු වෙනවා. අනිත් පැයට කරන ඊර්ෂ්‍යා ගති අඩු වෙනවා. අනිත් අය යටපත් කළා මම ඉස්මතු වෙන්න ඕන කියන හැඟීම ටිකෙන් ටික අඩු වෙලා යනවා පින්නතුනි. ඇයි ඒකට හේතුව? මෛත්‍රී භාවනාවේ ඉහළම දිනුවක් විදිහට සලකනවා. මාතා යථානි අම්පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒ වම්පිසබ්බ භූතේසෝ මාන සම්භවය පරිමාණ. අම්මා කෙනෙක් ඒ අම්මට ඉන්න එකම පුතාට දක්වන සෙනෙහස වගේ මෛත්‍රියෙන් දිනු වෙච්ච කෙනා ඒ ධර්ම සෙනෙහසින් ලෝකයේ දෙස බලනවා. එකම දරුවෙක් තමන් ළඟ ඉන්නව නම් ඒ දරුවාගේ ළඟදී අපි ඉස්මතු වෙන උත්සාහ කරනවද? අත්ොක් අංශන පරවම්බන තියනවද? අනිත් අය යටපත් කරනවද? අපි කරන්නේ නැහැ ඒක. ඒ දරුවට අපි ඊර්ෂ්‍යා කරනවද? අපිට ඊර්ෂ්‍යාවක් නැහැ දරුවා ගැන මුදිතා ගුණය තියෙන්නේ. ඒ වගේ මේ දරුවට අනතුරක් වුණායි කියලා අපි සතුට වෙනවද? දරුවකින් අපට වරදක් වෙලා තිබුණත් දරුවට අනතුරක් වෙනකොට අපි කවදාවත් ඒක කැමති වෙන්නේ නැහැ. ඒ දරුව ළඟදී අපට රාගයක් ඇති වෙනවද? දැඩි මසුරුකමක් ඇති වෙනවද? පින්නතුනේ බලන්න මෛත්‍රී වැඩිමෙන් ලැබෙන ආනිසංසය. මේ මෛත්‍රිය දිනු කර පමණට අපේ ජීවිතයේ සමස්ත ක්‍රියාකාරීත්වයට මේ කිඳාබසිනවා. අපි කරන සෑම කටයුත්තකදීම අවිඥානිකවම අප නොසිතාම මෛත්‍රිය පාදක වෙලයි අපේ කටයුතු කරන්නේ. මහා මාර්ග කියන අවස්ථාවකදී වුණත් කෙනෙක් දැක්කහම මාර්ගයේ යමක් වැටෙලා තියෙනවනම් මේ අදී වෙලාවේදී කොහොමද තමන්ට මේ අවස්ථාවට පිහිට වෙන්න පුළුවන් කියන එක තමා හිතනවා. තමන්ට බැරි වෙන වෙලාවල් තියෙන පුළුවන්. නමුත් තමාට ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම දේ තමා කරනවා. අනිත් දේ තමයි මේ මෛත්‍රියේ දිනු කිරීමත් එක්කම වැඩෙන ලොකු ගුණයක් තමයි කෘතවේදීත්වය කියන කාරණය. කලගුණ සැලකීම කියන කාරණය. අපි අතට ගන්න බත් පිට බත්පත ශරීරයට ගන්න අපි වසාගෙන තියෙන ඇඳුම් මේ විඳින පහසුකම් ඒ හැම දෙයක් දැසම බලලා ලෝකයේ කෙරෙහි අපට පින්නතුණි දැඩි මෛත්‍රියක් හට ගන්නවා, කරුණාවක් හට ගන්නවා. අනේ අපිට මේ පහසුකම් ටික දෙන්න කී දෙනෙක් නම් කැප වෙන්නේ නැද්ද කියලා මෛත්‍රී පදනම ඉඳගෙන අපි ලෝකෙට පිහිට වෙනවා. කෘතවේදීත්වය මත පිහිටලා අපේ යුතුයකම් අපේ ඉහළින් මිටු කරන්නට ක්‍රියා කරනවා. මෙන්න මේ දෙක පින්නතුනේ අපි එකතකින් දන් දෙනකොට, සිල්වන්ත වෙනකොට, මෛත්‍රිය වඩනකොට, කලගුණ සැලකීම මත ඉන්නකොට මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල විදිහට අපට දිනෙන් දින අපේ සතුට වැඩි වෙනවා. අපේ ශාරීරිය දිරාපත් උනත්, අපි ටිකෙන් ටික මහලු උනත්, ලෙඩ දුක්කටපත් උනත්, අපි ගත කළ ආ වූ ජීවිතය නිසර ජීවිතයක් නෙවෙයි. මේ ශරීරය වියපත් වෙද්දී මා ලෝකයේ වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් කළා නේද කියන ආධ්‍යාත්මික සතුට, නිර්ආමිස සතුට අපට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, මෛත්‍රියේ ඉහළම දියුණුවක් විදියට භාගවතුන් වහන්සේ කකචූපම සූත්‍රය ආදී දේශනාවලදී සඳහන් කරනවා, වෙනත් කෙනෙක් අපේ ශරීරයට දැඩි ආයුධයකින් පීඩාවක් කරන, හිංසාවක් කරන මොහොතදී වුණත් ඒ පුද්ගලයා කෙරෙහි අමනාපයක්, වෛරයක් ඇති නොවන පමණට අපි මේ මෛත්‍රිය දිනු කරගන්නට ඕන. මෙන්න මේකෙන් මොකද පින්නතුනි අපට හඟවන දේ? මේ මට්ටමට අපේ හිත දිනුයි කියලා කියන්නේ අපි ජීවිතේ කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මරණයටපත් වුණත්, කොයිතරම් අභියෝගාත්මක අවස්ථාවකදී ජීවිතක්ෂයටපත් වුණත්, කිසිදා අපි මනුස්ස ලෝකයෙන් පහළට නොවෙනසේ ස්ථාවර ආධ්‍යාත්මික සුරක්ෂිත භාවයක් අප ගොඩ නගාගෙන තියෙන්නේ. මේක පින්නතුනි අපි අරගෙන තියෙන සෞඛ්‍ය රක්ෂණය ජීවිත රක්ෂණයට වඩා බොහොම වටිනවා. හෙල්ත් ඉන්සුරන්ස් එකට, ලයිෆ් ඉන්සුරන්ස් එකට මෙච්චරට වඩා වටින දෙයක් අපේ net එක පියවනවා සමගම අපට සුගති අනිවාර්යෙන් ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ තෙන් ස්ථාවර වෙන අපි ආනුපොබ්බේ කතාවෙන් කම්මස්සකතා ඥානය සලසාගත්තු අපි එතනින් නොනවති කල්‍යාණ මිත්‍රාස්ත්‍රයෙන් තවදුරටත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනාව අපි අසා දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න ගිහිල්ලා මුලින්ම මොනවහන්සේ බැලුව මේ ධර්ම ශ්‍රවණය කරොත් වඩාත් ඉක්මනින් තේරුම් අරගෙන ධර්මාබෝධයට පත් වෙන කවුද කියලා. මුලින් උන්වහන්සේ ආලාර කාලාම උද්දකරම පුත් වෙනිය ආදීස බැලුවා. නමුත් උන් ඒවට මේ ගිහිල්ලා හිටියේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට පෙනී ගියේ බරණසි ඉස්පතනාරාමේ ඉන්න පස්සග මහණුන්. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී මහත්සේ උපකාර වෙච්ච, සම්පූර්ණ මාධ්‍යාත්ම ජීවිතයට කැප වෙච්ච, විමුක්ති අපේක්ෂාවෙන් කටයුතු කළ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දැනගන්නට ඇති මේ පිරිස සසර බොහෝ පින්කල්ල ඇවිල්ලා හිටිය පිරිසක් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකයන්සේ ධර්ම අවබෝධය කරන්නට. මෙන්න මේ අවබෝධය සමගම දුරකතර ගෙවාගෙන බරණසි ඉස්පතනාරාමයට වැඩම කළ බුදු පියාණන් වහන්සේ පස්සක මහණුන් සමග කතා බහ කළා. මුලදී වුණ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න සූදානම් වුණේ නැහැ. එහෙත් බුදුරජාණන් වහන්සේ කරුණ සහිතව තමා ධර්ම අවබෝධය කළ බව සඳහන් කරාට පස්සේ විශේෂයෙන් කොණ්ඩඤ්ඤ භික්ෂුව ඔහෝ බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධය කිසියම් ප්‍රමාණකින් පිළිගත්තා. එයි ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා, මහණෙනි මම මීට කලිනුත් ඔබට කියලා තියෙන මා ධර්ම අවබෝධය කළා කියලා. එතෙන්දි තමයි අර කොණ්ඩඤ්ඤ තාපස්වරයාට සිහිපත් වුණේ. බුදුරජාණන් වහන්සේ නිතරම සත්‍යවාදී කෙනෙක් බව. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ දැඩි දෘෂ්ටියකින් මුලදී මේක නොපිළගත්තත් එදා සිද්ධාර්ථ කුමාරයාට නම් තබන අවස්ථාවේදී අනිත් බ්‍රාහ්මණයන් ඇඟිලි දෙකක් ඔසවලා ගිහිගෙයි හිටියොත් සත්‍විත රජ වෙනවා, ගිහිගෙයි නික්මනොතින් මුන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා කරුණ දෙකක් අනිත් අය සඳහන් කරද්දී වයසෙන් අඩු, එහෙත් එදා බුද්ධියෙන් ඉහළ මට්ටමේ හිටිය මේ කොණ්ඩඤ්ඤ තාපසතුමා බ්‍රාහ්මණතුමා එදා සඳහන් කළා තනි ඇඟිල්ල කුසලා මෙතන අනිවාර්යයෙන්ම සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. මෙන්න මේ පරිසරයත් එක්ක අද මේ ඊට වසර 35කට පසු වහම වෙන මේ උත්තමයන් වහන්සේගේ දහමහනට හු සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ මුලින්ම පස්සක මහණුන් නමතා දේශනා කරනවා, ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේ නන සේවිතම්බා. මේ පිරිසට බුදුහාමුදුර ඍජුවම භික්ෂූන් කියලා ඇමතුවා. ඇයි ඒකට හේතුව? ඔවුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්සේ පැවිදි නොවේ හිටියත් ඒ අය සසර දුක දැකලා ගිහිගෙන් නික්මල හිටිය පිරිසක් වශයෙන් ඔයි බුදුරජාණන් වහන්සේ මේ අය දැක්කේ. මුලින්ම සඳහන් කළා අන්ත දෙක දුරු කරන්නට. මොනවද ඒ අන්ත දෙක? ඒ තමයි හීන වූ ග්‍රාම්‍ය වූ මාර්ගයක් තියෙනවා කාමසුකලිකානු යෝගය. ඒ වගේම දුක් සහගත අනාරියෝ ප්‍රතිපදාවක් තියෙනවා අත්ථ කිලමතාන යෝගිය. කාමසුකලිකාන යෝගිය කියන්නේ අස්කන්නා සාදේන්ද්‍රිය පිනවීම. වෙනත් විදියකින් කියනවා නම් මේ ලෝකේ ඇතැයි කියලා පදනමෙන් ලෝකේ අත්විඳිනට තියෙන කැමැත්ත. අත්ථ කිලමතාන යෝගිය කියන්නේ මේ ලෝකයේ කිසිම දෙයක් හරවත් නැහැ කියලා හිතලා උච්ඡේදවාදයෙන් යුක්තව ලෝකය ප්‍රතික්ෂේප කිරීම වශයෙන් දැඩි දුක් දීලා මේ සසර ගමන නිමාටපත් කරන්න දරන උත්සාහය. මෙන්න මේ දෙකම පිනවතුන බුදුදහමෙන් බැහැර කරනවා. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන කලින් මුලින්ම මේ අන්ත දෙක දුරු වෙන්නේ කියලා දේශනා කළා. එතෙන්දි පිනවතුනි මෙන්න මේ මාර්ග දෙකට නොවැටි මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි සම්මාදිට්ඨිය පෙරටු කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාරණය. පස්වග මහණුන්ට මුලින්ම දේශනා කරනවා මේ අන්ත දෙකෙන් දුරු වෙන්න ඊළඟට මධ්‍යම ප්‍රතිපදාවට එන්න. මධ්‍යම ප්‍රතිපදාව විදිහට මෙතන ආර්ය අෂ්ටාංග මාර්ගය තිබුණත් පිනතුණි විවිධ අවස්ථාවල මේ දේශනා අනිත් දේශනාත් සම්බන්ධ වෙන විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතැම් අවස්ථාවල සතර සතිපට්ඨානය දක්වලා තියෙනවා. එතැම් අවස්ථාවල බොජ්ජංග ධර්ම, එතැම් අවස්ථාවල සමත විදර්ශනා, සීල සමාධි ප්‍රඥා මේ වගේ දේශනාත් මධ්‍යම ප්‍රතිපදාව විදිහට දක්වලා තියෙනවා. එතකොට නිර්වාණ අවබෝධය සඳහා ඉවහල් වන ධර්මතා විදිහට දක්වන්නේ මේ කුමන ධර්මතා වැඩුවත්, සතර සතිපට්ඨානය වැඩුවත්, බොජ්ජංග ධර්ම වැඩුවත්, අරහත්ංග මාර්ගයේ ප්‍රගුණ කළත් මේ හැම දෙයකින්ම වෙන්නේ විද්‍යාවෙන් තේ සාක්ෂාත් වීම නැත්නම් සමති විදර්ශනා වැඩි වීම. වෙනත් විදියකින් කියනවා නම් සති සහ සම්පජඤ්ඤ කියන ගුණාංග දෙක දිනු වීමයි වෙන්නේ. පින්වතුනි මෙතන පටන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය මොකද්ද කියලා. මෙහි මූලික කේන්ද්‍රය තමයි දුක කියන කාරණය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී තම සුවිශේෂී කාරණය පස්සක මහණුට ඉදිරිපත් කරනවා. මට පෙර නොයසු විරෝධ ධමයක් පහළ වුණා. ඒ වගේ මේ 15 ධමස එහෙම නොවේ කියලා ලෝකයේ කිසිදු කෙනෙකුට කියන්න බෑ කියලා. මේක පිනොතුනි සිංහනාදයක්. බුදුරජාණන් වහන්සේ යමක් සත්‍යයි කියලා කිව්වනම් ඒක ඒ විදිහටම වෙනවා. ඒ වගේම අවිතත ඒක අසත්‍ය වෙන්නේ නෑ. ඒ වගේම නානඤ්‍යතා වෙනත් විදිහකින් ඒක සිද්ධ වෙන්නේත් නෑ. බුදුහාඳුර දුකක් කියලා යමක් ඉස්තර කරා නම් ඒක දුකම තමයි. ඒක මීට සියවස් 36කට කලින් දේශනා කළා වෙන්න පුළුවන්. ඒක අදත් ලෝකෙට එහෙමයි. ඒක මතුවටත් එහෙමයි. මෙන්න මේ නිසා තමයි මේවට ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ ආර්ය සත්‍ය අවබෝධය බුදුහාඳුරට ලැබුණේ උන්වහන්සේ පෙර අසතිබුණ දෙයක් නෙවෙයි. එදා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමේදී ජයසී මහ බෝධි මූලයේදී උන්වහන්සේට ලැබුණ අවබෝධය. මෙන්න මෙතෙන්දී පින්නතුණ අප කාරණා කිහිපයක් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. දුක සහ දුක් ආර්ය සත්‍ය කියලා දෙකක් තියෙනවා ලෝකේ. සමුදය සහ සමුදය ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය සහ නිරෝධ ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය සහ මාර්ග ආර්ය සත්‍ය කියලා දෙකක් තියෙනවා. දුක්ක සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ කරුණු හතර සාමාන්‍ය ලෝකයක් දන්නවා. ඉහේ දුක කියලා දකින්නේ මොකද්ද? ලෙඩවීම, මහලුවීම, මරණ ආදී මෙන්න මේ බාහිර ලෝකයේ තියෙන දයක් විදියටයි ඔවුන් මේ දුක දකින්නේ. ඒක බුදුහාඳුරෝ බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාවේ නෙවෙයි. උන්වහන්සේ ගිහි ගෙන්නේ ඉක්මන කලින්ම එදා ඡන්නමෙතියා සමග උයන් කෙරී යනකොටත් මේ කාරණේ දැනගත්තා. ඒක පින්නතුනේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්න ඉහළ ආර්ය සත්‍ය නෙවෙයි. ඒක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට දකින්න පුළුවන් නවන. ඒකට කියන්නේ දුක කියලා. බුදුරජාණන් වහන්සේ දැකීට ගැඹුරු දුක්ඛ ආර්ය සත්‍යය. ඒ වගේම සමුදය කියලා දෙයක් ලෝකේ තියෙනවා. දුකට හේතුව කියලා. දුකට හේතුව කියලා සාමාන්‍ය කෙනෙක් දකින්නේ යමකට තියෙන බැඳීම, ආසාව. නැත්නම් යමක් අහිමි වීම. මේක තමයි සාමාන්‍ය ලෝකේ දුකට හේතුව විදිහට දකින්නේ. අන්න ඒ නිසා ලෝකේ ඇතැමිට විමුක්තියක් සොයාගෙන ගිය අයත් මේ ලෝකයේ බාහිර දේවල් වලින් හැකිතාක් අයින් වුණා. ඥාතීන්ගෙන්, දේපල වලින් විතරක් නෙවෙයි. ඇතැම් විට තමයි ඇඳගෙන ඉන්න ඇඳුමෙනුත් අයින් වුණා. ඔවුන් හිතන් හිටියේ බාහිර දේනොයි දුක ඇති වෙන්නේ, ඒ නිසා බාහිර දේෙන් අයින් වෙන්න ඕන කියලා. පින්නොතනෙ බුදු දහමෙහි දුක සමුදය ආර්ය සත්‍ය සහ දුක නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මීට වඩා ගැඹුරු දෙයක්. බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ අපිට මේ එළියට පේන දේ නෙවෙයි සැබෑ දුකවත්, දුක සමුදයවත්, දුකේ නිදහස වීමත් කියලා කියන්නේ. අපිට ගහක් තියෙනවා ඒ ගහේ කොළ ඉති පේනවා. ඒ කොළ ඉති කපලා දැම්මට ගහේ වර්ධනය අවසන් වෙන්නේ නැහැ මුදු මුලක් තියෙන ගහක් නම්. යථාපි මූලේ අනුපද්ද වේ දැල්හේ කියලා සඳහන් කරනවා. ගහක් සිඳුවත් ඒ ගහ කින්නෝ පිරුක්කෝ පුනරේව රූහති. ඒ ගහ සිඳත් නැවත නැවත හැදෙනවා. ඇයි ඒ යටේගේ මුල් ටික තියෙන නිසා. අන්නේ වගේ අපි බාහිර දෙයින් දුක කියලා බාහිරින් හිතාගෙන දේ අයින් කරත් අපේ සිතෙහි සංඛානගත තෘෂ්ණාව, ස්කන්ධ පංචකයට තියෙන බැඳීම, අවිද්‍යාව බව තණ්හා තියෙනකම් අප සසර ගමන යන්නට ඕන. අන්න ඒ නිසා බුදුදහමෙහි අභ්‍යන්තරේ පැත්තෙන් ඔයි මේ දුක සමුදය සහ නිරෝධය පනවල තියෙන්නේ. ඒ වගේම මාර්ගයක් කියලා තියෙනවා. සමහර අය මාර්ගය කියලා හිතාගෙන ඉන්නේ, වැඩි යුතු කාරණා කියලා හිතාගෙන ඉන්නේ, ඇතැමිට බාහිර දේෙන් අයින් වීම, බාහිර රූප නොදක සිටීම, බාහිර ශබ්ද නොඅසා සිටීම, මේ වගේ දේවල් තමයි යෝන් දුක නිදහස් වීමේ මාවත විදියට දේශනා කරන්නේ. ඉන්ද්‍රිය බහනා සූත්‍රයේ දැක්වෙන විදියට අර උත්තර කියන මානව කියා සඳහන් කළේ දෙකයි. ඔහුගේ ශාස්ත්‍රවරයා, ඔහුගේ ගුරුවරයාට සඳහන් කරන්නේ විමුක්තිය ලබන මාවත විදියට, දුක නිදහස් වෙන මාවත විදියට ඇසෙන් රූප නොදක ඉන්න, කනෙන් ශබ්ද නොඅසා ඉන්න කියලා. බුදුහාඳුරෙහිදී ප්‍රශ්න කළා, එහෙනම් උපතින්ම අන්ධය, උපතින්ම බිහිරි අය බාහිරේන්ද්‍රිය පුද්ගලයන්ද නැත්නම් විමුක්තියට පත් වෙච්ච පුද්ගලයන්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. මෙතෙන්දී පේනතුනි පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ මාර්ග සත්‍ය කියන එක ඊට වඩා ගැඹුරු කාරණයක් කියන එක. ලෝකයේ අය මාර්ග සත්‍ය විදිහට සලකන්නේ නැති ලෝකයක් නිර්මාණය කරගෙන අන්න ඒ දේ නැතිවීමයි දුකේ නිදහස් වීම හෝ ඊට මාර්ගය විදිහට දේශනා කරන්නේ. නමුත් බුදුදහම ඊට වඩා ගැඹුරට ගිහිල්ලා ඇතිවෙච්ච දෙයක නිරෝධයක් නෙවෙයි බුදුදහමෙන් පැහැදිලි කරන්නේ හේතු ඝාතක කියන කාරණයක්. ඒ බාහිර ලෝකේ නිර්මාණය වෙන්න තියෙන හේතු ටිකම නිරුද්ධ කිරීමක් තමයි බුදුදහමෙන් මාර්ග විදිහට දේශනා කරන්නේ. ඒ සඳහා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප ආදී මේ අංගවලින් යුක්ත මාර්ගයක් භාගතුන් වහන්සේ දේශනා කළා. පින්නතුනි මෙන්න මේ ගමන් මාර්ගයේදී අපි පළමුවම දුක සත්‍ය කියන දේ තේරුම් ගන්නට ඕන. සූත්‍රය සඳහන් කරන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං, අපිහි සම්පයෝගෝ දුක්ඛෝ, මේ ආදි වශයෙන් පිහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පින්චා නලබේ සම්පි දුක්ඛං, සංකිතේන පංච පාදානක් හඳා දුක්ඛ ආදී වශයෙන් දැක්වෙනවා. ඉපදීම, මහලු වීම, ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය. මෙන්න මේ වගේ බාහිරින් අපට පේන දේ දුක හැටියට මුලදි දුක්ඛ හරි සත්‍යදී පැහැදිලි කරනවා. ඒක තවත් ගැඹුරට ගිහිල්ලා භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා සංකිතේන පංච පාදානක් හඳා දුක්ඛ කියලා කාරණයක්. ඒ මොකද්ද පින්නතුනි? අපේ ඇසට රූපයක් දැක්කහම ඒ දැකපු රූපය අවිද්‍යා සහගත විස්පර්ශ කිරීම හේතුවෙන් ඒක බාහිර ඇති දෙයක් හැටියට ගන්න ස්වභාවය. මෙන්න මෙතෙන් ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. ඒ නිසා මේ පංච උපාදාන ස්කන්ධයට ආසා කිරීම නිසා අපට දුක හටගන්නේ කියන එක බුදුහාඳුරෝ තවත් ගැඹුරට ගිහිල්ලා විස්තර කළා. පින්නතුනි මෙතන ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන කාරණය අප ත්‍රිපිටකයේ වෙනත් ස්ථානත් එක්ක සංසඳලා බලනකොට අපට පැහැදිලි කරගන්නට වෙනවා. තවත් මීට වඩා පියවර ගානක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මේ සඳහන් කර ස්ථාන ඒකාතකින් දුක කියන්නත් පුළුවන්, අනිත් අතින් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නත් පුළුවන්. අභිධර්ම පිටකයේ යමක ප්‍රගණනේ සත්‍ය යමකේ විස්තර වෙනවා. යම්කිසි කායික දුකක් තියෙනවා නම්, ඒ වගේම චේතසික දුකක් තියෙනවා නම්, අන්නේ කායික දුකයි චේතසික දුකයි දෙකම දුක කියලා කියන්නත් පුළුවන්, දුක්ඛ සත්‍ය කියනත් පුළුවන්. ඇයි ඒකට හේතුව? සාමාන්‍ය වෙනත් කෙනෙකුට මේක දුක හැටියට හඳුනා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දුක්ඛාරිය සත්‍ය කියපු විදිහට මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත මේ දුකට හේතු උනේ අර දුක්ඛ සත්‍ය කියන මුලින් ඇතිවෙච්ච ස්කන්ධ පංචකය. ඒ නිසා දුක්ඛ ආරි සත්‍යයත් මේ තුලම එක න්‍යායකින් පනවන්න පුළුවන්. එහෙමත් පනවල පිනතුනි, මීටත් වඩා වඩාත්ම අපේ අවධානය, අවබෝධය, බුද්ධි විකසනය වීම සඳහා සුවිශේෂ අනුශාසනාවක් බුදුහාඳුර සිද්ධ කරනවා. මේක තමයි පිනතුනි අපි කල්යාණ මිත්‍රත්වයෙන් දැකගත යුතු ප්‍රධානම කාරණේ වඩපත් වෙන්නේ. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා, යම් කිසි කායික දුකක්, චේතසික දුකක් හැර වෙනත් යමක් වෙත්නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. පිනතුනි මෙන්න මෙතනින් තමයි අපේ බුද්ධිමත් බව, අපි සසර කළා වූ පින, අපි නිවන් මාගේ ගමන් කරනවද, සංසාර චක්‍රය තුළම තවදුරටත් රැඳෙනවාද කියන එක බලන මන් සන්ධිය සන්ධිය බවට පත් වෙන්නේ, කේන්ද්‍ර ස්ථානය බවට පත් වෙන්නේ. බුදුහාමර දේශනා කරනවා යම් කිසි කායික දුක, ඒ වගේම චේතසික දුක හැර වෙනත් යමක් වෙන්නම් අන්න ඒ දේ දුක සත්‍ය කියලා. මෙහෙම කිව්වම අපිට හිතෙනවා අපි යම් තාක් දුක් විඳිනවා නම් ඒ දුකේ කාතකින් කායික දුකක් වෙන්න පුළුවන්, නැත්නම් මානසික දුකක් වෙන්න පුළුවන් කියලා. ඊට වෙනත් දෙයක් අපේ දුක හැටියට දකින්නේ කවදාවත්. නමුත් බුදුහාඳුරෝ පනවන්නේ මෙහෙම දෙයක් තියෙනවා. මේක තමයි කුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ. මේක තමයි දුද්දසං අනුන් කියලා කියන්නේ. තේරුම් ගන්න අමාරුයි, ඉතාම සියුම් කාරණයක් කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේක. මේ කුමක්ද? මේ තමයි විඥාන චර්යා කියන මට්ටම. අපේ ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලට කිසියම් අධ්‍යක්ීමක් ලැබෙන මූලික අවස්ථාව, ප්‍රාථමික අවස්ථාව. මේ ප්‍රාථමික අවස්ථාවේදී 15 වෙනි ස්කන්ධ පංචකයක් විතරයි. ඒ ස්කන්ධ පංචකය අතීත කර්ම විපාක විදියට අපිට ලැබෙන ප්‍රතිඵලයක්. ඒ විපාකයේ සැපක් හා දුක්ක්ක් නෙවෙයි. ඒ විපාකයේ කුසලයක් හා අකුසලයක් නෙවෙයි. ඒ ලැබෙන අත්දැකීම ඉතාම ශනික අත්දැකීමක්. ඒක හටගෙන යන මොහොතම නිරුද්ධ වෙනවා. මේ ස්කන්ධ පංචකයේ හටගන්න මුල් අවස්ථාව ඉතාම ශනික අවස්ථාවක්. ඒක එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන අපි අත්දැකීමෙන් ඉන්නේ. ඊට පස්සේ වැඩි වේලාවක් අපි ජීවිතේ ඉන්නේ ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය නැවත භව සංඛා අවිද්‍යා සමග මුසු වෙලා තමන්ගේ ලෝකයක් බවට පත් කරගෙන උපාදාන ස්කන්ධ පංචකය ගොඩනගාගෙන ලෝකේකයි අපි මේ නිතර ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය. පින්නතුනේ දුක්ඛ සමුදයට හේතුවක් වෙනවා. ජරා දුක, ජාති දුක ආදී දුක්ඛලට හේතු වෙන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය පාදක කරගෙන ඇතිවන අනවබෝධය, අවිද්‍යාව. මොකද මේ අවිද්‍යාව කියලා කියන්නේ? අපි ඇසින් රූපයක් දකිනවා නම් ඒ දකින රූපය අපි දකින්නේ කලින් තිබිච්ච රූපයක් කියලා අපි හිතන්නේ. ඒ විතරක් නෙවෙයි, අපි රූපය දැක්කට පස්සෙත් ඒක ඉතුරු වෙනවා කියලා හිතනවා. ඒ විතරක් නෙවෙයි, තමා ඇසට යම් කිසි රූපයක් මේ මොහොතේ දකිනවා නම් ඒ මොහොතේම බාහිර රූපස්කන්ධ ඉතුරු වෙලා තියෙනවා කියලා අපි හිතනවා. ඒ වත්තරක් නෙවෙයි, අපි යමක් ඇස් දෙකෙන් විඳිනවා නම්, කනින් විඳිනවා නම් අපි හිතනවා මේක මට ජීවිතේ ඕන වෙලාවක ඒ විදිහටම විඳින්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි, මම මේ අත්දැකීමක් විඳිනවා නම් ඒ අත්දැකීම ලෝකේ හැම සත්වයාටම පොදුයි කියලා අපි හිතාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් බාහිර රූපයක් පේනකොට තමා අභ්‍යන්තර දෙනගෙන රූපය දකින්නවා කියලා හිතනවා. මේ සියල්ලක්ම පින්නතුනේ අවිද්‍යාවේ ලක්ෂණ. එහෙනම් විද්‍යාවේ ලක්ෂණය මොකද්ද? විද්‍යාවේ ලක්ෂණය තමයි සම්මා දිට්ඨියෙන් අපි ලබන දැනුම තමයි අපි මේ වෙලාවේ යම්කිසි රූපයක් දකිනවා නම් ඒ දකින රූපය අපි දකින්නේ ඊට කලින් අත්දැකලා නිරුද්ධ වෙච්ච රූපය අපේ මන ආයතනයට ගෝචර වීමක් වශයෙන් තමයි ඒ රූප ශබ්ද ගන්ධ ආදී අපි හඳුනාගන්නේ. ඒ විතරක් නෙවෙයි, අත්දැකීම තමන්ගේ ලෝකෙට එන්නේ අපි අතීතයේ අත්විඳපු අපේ අත්දැකීම් ටිකට සමානුපාතිකවයි. එහි අපි දුක සැප විඳින්නේ. මෙන්න මේක නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙනම් විද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාව කියන්නේ තමා දක්ෂ වෙන්නට ඕන යම්කිසි අත්දැකීමක් තමයි ස්කන්ධාසාර ඉන්ද්‍රිය වලින් අත්විඳිනකොට මේ අත්විඳින්නේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය තමා උපාදාන ස්කන්ධ පංචකයක් කරගෙන ඒ තුල අවිද්‍යාදී නීවරණ සමග මුසුවෙච්ච අවස්ථාවකයි තමා මේ ගත කරන්නේ. මෙහෙම හිටියොත් තමන්ට ජරා මරණ ආදී දුක් ටික ස්පර්ශ කරන්න වෙනවා කියන කරුණ අපි විශ්වාස කරන්නට ඕන. මෙන්න මේ අවබෝධය සමග පින්නතුනි අපට දුක් සත්‍ය කියන එක ටිකෙන් ටික පේන ගන්නවා. ඒක මුලින් සුතමේ ඥාණයෙන් අසහා දැන ගන්නවා. චින්තාමේ ඥාණයෙන් පසුව දිනු කරලා භාවනාවේ ප්‍රඥාවෙන් වඩාත්ම අපි තහවුරු කර ගන්නවා. එතකොට මේ දුක් සත්‍ය කියන දේ පින්නතුනි ඉතාම වැදගත් ලක්ෂණයක් තියෙනවා. දුක් සත්‍ය දේශනා කරේ මේ පිරිසිඳ දැනගතුත් දෙයක් කියලා. දුක් සත්‍ය බැහැර කරන්න කියලා නෑ බුදුදහමේ. දුක් සත්‍ය අයින් කරන්න කියලා නෑ. දුක්ඛ ආර්ය සත්‍ය අයින් කරන්න අපි කාටවත් පුළුවන් කමක් නෑ. මඟඵලලාභී උතුමෙකුටවත් තමාගේ අතීත කර්ම විපාක විදියට ලැබෙන මේ ඉන්ද්‍රිය සංජානනයේ අධ්‍යක්ීම මේ මුලින් ලැබෙන එක්ස්පීරියන්ස් එක කවදාවත් බැහැර කරන්න පුළුවන් කමක් නෑ. හැම මොහොතෙම මේ ලෝකයේ අත්විඳිනවා. විශේෂයෙන් නිරෝධ සමාපත්තිය වැනි උසස් මානසික තත්ත්වයේ හැර අනිත් අවස්ථාවලදී මේ අධ්‍යක්ීම සාමාන්‍ය ලෝකයේ අත්විඳිනවා. එතකොට මේක අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දුක සත්‍ය බැහැර කරන්න කියලා නෙවෙයි බුදුහාමර දේශනා කළේ. දුක සත්‍ය පිරිසිඳ දැනගන්න එක පරිඤ්ඤය ධර්මයක් විදිහටයි දේශනා කළේ. අනේ දුක සත්‍ය පිරිසිඳ දැනගත්තු පමණට අනිත් සත්‍යයන් දැනගන්නටත් අපට හේතුවක් වෙනවා. භාගතුන් වහන්සේ ගමම්පති සූත්‍රයේදී දේශනා කරනවා යම් කෙනෙක් දුක අවබෝධ කරගත්තා නම් ඔහු සමුදය නිරෝධ මාර්ගය කියන අනිත් සත්‍යය අවබෝධ කරගත්තේ වෙනවා. යම් කෙනෙක් දුක සමුදය තේරුම් ගත්තා නම් ආරි සත්‍ය, ඔ දුක සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන ආරි සත්‍යනොත් තේරුම් ගත්තේ වෙනවා. යම් කෙනෙක් දුක නිරෝධය තේරුම් ගත්තා නම් අනිත් සත්‍යනොත් මේ වගේ සම්බන්ධතාවය දක්වනවා. මේකක් හරියට දැනගත්තොත් අනිත් කාරණාවටත් යන ආකාරයේ ධර්මයේ තුල ඉතාම මැනවින් පැහැදිලි කරලා තියෙනවා. දෙවෙනි කාරණේ දුක්ඛ සමුදය ආරි සත්‍ය. දුක ඇති වෙන්න හේතුව මොකක්ද කියන එක. සාමාන්‍ය ලෝකයේ හිතන් ඉන්නේ බාහිර රූප ශබ්ද ආදී නිසායි දුක් සැප ඇති වෙන්නේ කියලා. බාහිර දේවල් බුදුදහමේ සඳහන් කරන්නේ දුක ඇති වෙන හේතු දේවල් නෙවෙයි කියලා. නැතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ බාහිර දේවල් කාමයන් නෙවෙයි කියලා දේශනා කළා. රූප ශබ්ද ආදී මේ අරමුණු කාමයන් නෙවෙයි. ඒව සලකන්නේ කාම ගුණ කියලා. කාමය කියන එක සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ මානසිකව අභ්‍යන්තරයේ තියෙන නොදෙනීම මත තියෙන ඇලීම තමයි සංකල්ප රාගයටයි රාගය කියලා කාමය කියලා කියන්නේ. මෙන්න මේ தත්ත්වය මත අප තේරුම් ගත යුතුයි. බාහිර දෙයකට අපි ආසා කරන්නේ ඇයි? බාහිර දෙයකට ආසා කරන්නේ අපි අපිට තියෙන කැමැත්ත මත. අපි කොයිතරම් දුරට අපේ ස්කන්ධ පංචක ලෝකෙට අපි කැමැතිද? අන්න ඒ තමන්ගේ අත්දැකීමට සමානුපාත දේවල්ට අපි කැමැති කරගෙනවා. අපි යම් දෙයකට අකමැති නම් ඒ දේ බාහිරෙන් දකිනකොට අපි බාහිරට තමයි ඇඟිලි දික් කරන්නේ. නමුත් පිනතුනේ දෙකේම හේතුව අභ්‍යන්තරයේ තියෙන්නේ. මෙන්න මේකට කියනවා නන්දි රාගය කියලා. තමාගේ අභ්‍යන්තරයේ ස්කන්ධ පංචකයට තියෙන බැඳීම. මේක ඉතාම සියුම් විදිහට යන්නේ පිනතුනේ. අපිට හිතෙන්නේ බාහිර දෙයට මං ආසා කියලා. බාහිර දරුවට මං ආදරෙන්, දරුවා ළඩ වෙනකොට මම කෑ ගහනවා කියලා අවවාද දෙනවා කියලා අපිට හිතෙනවා. ඇත්තට මේකේ පරිසරයේ පසුබිම මොකද්ද? අප අපටම දුකක් එනකොට තියෙන අකමැත්ත. ඒ දරුවා දුකටපත් වුණාට පස්සේ අපට ඒ දුක විඳින්න වෙන්නේ. අන්න ඒ දුක සමන්ට එන නිසා මේ අභ්‍යන්තරයට තියෙන ආසාව නිසායි මේ බාහිර ලෝකයේ සමග අපි ඇලීම හෝ ගැටීම කියන කාරණා ඇති වෙන්නේ. බැරි වෙනවත් පිනොතන දුක සමුදය ආරි සත්‍ය බාහිර දෙයක් වුණා නම් එහෙනම් තෘෂ්ණාව කියන කාරණේ විතරක් දුකට හේතුව කියන්න බෑ. ඇයි ඒකට හේතුව? එහෙනම් අපිට ද්වේෂය කියන කාරණයත් දුකට හේතුව වශයෙන් කියන්නට ඕන. නමුත් දුක්ඛ සමුදය අරසත්‍ය විදිහට එක හේතුවයි කියන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා තතර තතරාබිනන්දිනි. සේයතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම ලෝකයේ වශයෙන්, භවයේ වශයෙන්, විභවයේ වශයෙන් නැත්නම් පංචකාම විඳින තියෙන ආසාව, නැත්නම් රූපාවචරාදී මේ ලෝකයේ තුලට තියෙන ආසාව, නැත්නම් මේ ලෝකයේ නැtei කියලා ඒකේ උච්ඡේදයට තියෙන ආසාව. මෙන්න මේ ආදි වශයෙන් මේ බැඳීම ඇති වෙන්නේ මොකද්ද? මේ තමන්ගේ අභ්‍යන්තරයේ මේ තියෙන අල්ම නිසා. එතකොට බාහිර ලෝකයේ කෙනෙක් සමුදේ විදිහට හිතාගෙන ඉන්නේ දුකට හේතු විදිහට බාහිර කාරණා බුදු දහමෙන් සලකන්නේ මේ අභ්‍යන්තරයට තියෙන බැඳීම නිසා තමයි ලෝභය ద్వේෂය කියන දෙකම හටගන්නේ. එතකොට අභ්‍යන්තරයට තියෙන මේ ආසාව අඩුවෙන්න එකම කාසි අනිත් පැත්ත වගේ ద్వේෂයත් ගැටුමත් ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේ සඳහා බුදුහාමුදුරෝ නිරෝධ ආරි සත්‍ය විදිහට දේශනා කරන්නේ මොකද්ද? යෝ තස්සායේ වාසයේ සිරාග නිරෝධෝච්ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. මෙන්න මේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන නන්දි රාගයට නැත්තම් තමන්ගේ අභ්‍යන්තරයේ සිත සහ කය කියන දෙකේ සංයුතියෙන් තියෙන මේ අධ්‍යක්ීමට තියෙන ආසාව අභ්‍යන්තරයේම දුරු කිරීම, තෘෂ්ණාවත් කිරීම. හැබැයි ඒ තෘෂ්ණාව දුරු කරන්නට අපට ඕන කියලා හිතුවට අයින් කරන්න බෑ පින්නතුනි. ඒ තෘෂ්ණාව දුරු කරන මාවතේදී අපට අවිද්‍යාව දුරු කිරීම දක්වා වූ හේතුවල මුලටම යන්න වෙනවා. අනේ සඳහායි මාර්ගයේ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වන්නේ. අනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ප්‍රධාන කාරණයක් සම්මා දිට්ඨිය. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනමින් අසා දැනගෙන ඒ ඔස්සේ සමග සංකල්ප මෙහෙවන්නට ඕන. ඒ ඔස්සේ නිරතුරුව වචන භාවිත කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ කර්මාන්ත, ජීවත්වන ආකාරය, උත්සාහය, සතිමත් බව, සමාධිය සම්පූර්ණයෙන්ම මේ සම්මා දිට්ඨිය මුල් කරගෙනම කරන්නට ඕන. කම්මසකතා සම්මා දිට්ඨියදී පින්නතුනි අපිට සාමාන්‍යයෙන් කර්මය ගැන විශ්වාසයෙන් දාන සීල භාවනා කියන සාමාන්‍ය පුණ්‍ය ධර්ම කළා. ඒකෙන් යම්කිසි ආස්වාදයක් ධර්මානුකූල ප්‍රීතියක් ලබාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත් පිහිටුවාගෙන කම්මසකතා සම්මා දිට්ඨිය අදාළ ප්‍රඥාවෙන් විතරක් අපට සුගතිගාමී වෙන්න පුළුවන්. සාමාන්‍ය ගුණාංගට විතරක් අපට ප්‍රමාණවත්. නමුත් පින්නතුනි මේ ආර්ය සත්‍ය තේරුම් ගැනීම සහ භාවිත කිරීම කියන එක ඊට වඩා බොහොම ගැඹුරු සංකීර්ණ දෙයක්. ඒ සඳහා අපි නිවර්තසේ ධර්මය අහන්නට ඕන, කියවල බලන්නට ඕන. ඒ විතරක් නෙවෙයි සුවච බව කියන එක, සක්‍රීය සම්බන්ධීම, මනාව ඇහුම්කන් දීම කියන එක උසස්තම මට්ටමේ පවත්වා ගන්නට ඕන. ඒ වගේම අවංක බව විශේෂයෙන්ම කරණීයමෙත සූත්‍රයේ දෙන ගුණාංග ටික තමන් තුළ ඉහළම මට්ටමින් තියෙනට ඕන. මෙතෙන් පින්නතුනි හුඟක් අපේ චරිතය ගැන සැලකිලිමත් වෙන්න. අපේ ළඟ දුර්ගුණ තියෙනවා නම්, අපි කපටි වැඩ කරනවා නම්, එකක් එක තැනක කියලා වෙනත් තැනක තව බේද වෙන දේවල් කියනවා නම්, වෙනත් පුද්ගලයන්ගේ තොරතුරු අනවශ්‍ය විදියට විමසන්න උත්සාහ කරනවා නම්, ඒ වගේ ආකාර වලින් පින්නතුනි මේ ධම්මගේ යෑම තියා, මේ ධම්ම කියන්නේ මොකද්ද කියලාත් අපිට තේරුම් ගන්න එක සරල දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා නුවණැති අය දොස් කියන ඊටාම සුළු වර්ධක් හෝ නොකරන මට්ටමට අපේ හිත බොහොම ඉහළ මට්ටමක දිමුනොත් තමයි මේ ගමන් මගේ අවංකව බුද්ධිමත්ව මේ ගමන ඉහළට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුණත් අපට සුගතිගාමී වෙන්න පුළුවන්, ඒකට බාධාවක් නැහැ. නමුත් පින්නතුනේ මේ ආධ්‍යාත්මික ගමන් මග මේ මුළු සංසාර චක්‍රයම නිදහස් වෙන මාවතේදී මේක සරල දෙයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ සිත ඉහළම ගුණාංග තුල සත්පුරුෂ දහමක් තුල අපි ඉන්නට ඕන. ඊටාම සත්භාවයෙන් අවංකව මානව දයාවෙන් අතිශය වූ කායික මානසික සංවරයකින් මේ ආධ්‍යාත්මික ගමන මගට අපි සක්‍රීය ලෙස බද්ධ වෙන්නට ඕන. හුදෙක් තමා බණහන වේලාව විහාරස්ථාන ඇසුරු කරන වේලාව විතරක් නෙවෙයි, අපි නිින්දෙන් අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යන මොහොත දක්වාම අඛණ්ඩව පියවරක් පාසා මේ දහම් මඟ තුල අපි හික්මෙන්නට ඕන. මෙන්න මෙතෙන්දි පින්නතුනි අපි දැන් විශේෂයෙන් සාකච්ඡා කළේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද, දුක්ඛ ආරි සත්‍ය කියලා කියන්නේ මොකද්ද. දුක්ඛ ආරි සත්‍ය කියලා කියන්නේ අපට හැම මොහොතෙම අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපයට අදාළව පහළ වෙන ස්කන්ධ පංචක ලෝකේ නාම රූප විඥානවල නිර්මාණය. අපි එක පැත්තකින් අපේ සිතුවිලි පැත්තෙන් නාමයේ පැත්තෙන් තියෙන දේවල්ට අපි රූප නිර්මාණය කරගන්නවා. අනිත් පැත්තෙන් රූපයේ පැත්තෙන් අපි අධිවචනයට යනවා. නැත්තම් අපි දකින රූපවලට අපි සිතුවිලි නිර්මාණය කරගන්නවා. මේ දෙපැත්තට අපි දෝලණය වෙමින් ඉන්නේ. ඒ මොකද මේ දෝලණය? අපේ නාමකායේ ප්‍රඥප්තිය හට ගන්නවා. නාමකාය කියන්නේ සිතවිලි, යම් කිසි සිතවිල්ලක් පහළ වෙනකොට ඒකට අදාළ එක එක ආකාර නිමිති අපි ගන්නවා. ඒ තුලින් මොකද වෙන්නේ? රූපස්ස අදිවචන. රූපියට අදිවචනයක් යන වෙනවා. ඒ මොකද්ද? අපි අස්කන්නාසාදී පංචායතන වලින් කිසියම් රූපයක් ගන්නවා නම් අන්න ඒ රූපත් එක්ක අර සිතවිලි ටික අපි බැඳලා තියෙනවා. අනිත් පැත්තෙන් රූපකායයට ප්‍රඥප්ති පනවගෙන ඉන්නකොට රූපකායයට කියන්නේ අපි අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් දකින දේවල්ට අපි එක එක ප්‍රඥප්ති සලකුණු අපි ඇති කරගෙන තියෙනවා. අන්න ඒ සලකුණු තුල අපි ඉන්නවා නම් නාමකායේ පටික සම්පස්සේට යනවා අපි. සිතවිල්ලක් හිතට ආපු වෙලාවේදී ඊට අදාළ වූ රූපයක් අවිද්‍යාවෙන් නිර්මාණය කරගෙන ඒ රූපය බලන්නට නැවත බාහිරට අපි අවධානය යොමු කරනවා. මේක තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය. සිතවිලි එනකොට ඒ සිතවිලිට අදාළ රූප හොයාගෙන බාහිරට යනවා. බාහිරින් රූපයක් පේනකොට ඊට අදාළ දේ අතීත අධ්‍යක්ෂණය එක ගැට ගහලා ඒකට නිර්මාණය කරගන්නවා. නමුත් පින්නතුනේ හැම මොහොතෙම මොකක්ද වෙන්නේ යථාර්ථ වශයෙන්? යථාර්ථ වශයෙන් වෙන්නේ ඇස පෙරපසුන බිහි හටගෙන නිරුද්ධ වෙනවා, රූපයත් හටගෙන නිරුද්ධ වෙනවා, චක්කු විඥානයත් හටගෙන නිරුද්ධ වෙනවා, චක්කු සංපස්සය, චක්කු සංපස්සය වේදනා, මේ අදිස්සියල්ලක්ම හටගෙන නිරුද්ධ වෙන ලෝකයක අපි මේ ඉන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාවෙන් මේක පිළිගන්නට අකමැති නිසා අපි නැවත අපි ලෝකයක් කරා ලෝකෙට නිර්මාණය වෙනවා. අපි හරියට දැනගත්තොත් යත්ත නාමං ච රූපංච අසේසං උපරුජ්ජති. නාමයේ නාමයේ හටගත්තු තැනම නිරුද්ධ වෙනවා. සිතවිලි ටික එතනම හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා. ඒ වගේම රූපයත් එතනම ඒ හේතු නිසා හටගෙන, ආහාර ආදී හේතු නිසා හටගෙන, සතර මාභූත රූපවල නිර්මාණයක් විදිහට හටගෙන, ඒවත් ඒ ඒ තැන්වලම හේතු ඇති කලී හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මෙහෙම අපට දකින්න පුළුවන් නම් එන්න එන්නම අපි නාමය සහ රූපය නැත්තම් සිතවිලි සහ භෞතික දේ ගැන හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඇසට අපි රූපයක් දකිනකොටම අපි ඒ රූපයේ ගුණයක් නිර්මාණය කරනවා. නමුත් ඒ දේ අපි අතිදාන දේ. ඒක බාහිර රූපයට හිත දෙයක් නෙවෙයි. බාහිර රූපෙන් වෙන්නේ ඇසට රූපයක් දැක්කනම් ඒ මොහොතේ වර්ණ රූපේ විතරයි එන්නේ. කන්න ශබ්දයක් ඇහුණා නම් ශබ්ද රූපේ විතරයි ආස්ථාවේ හටගෙන නිරුද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි අධ්‍යක්ෂින් ලෝකයට අනුව අපි ඒක හොඳ නරක වශයෙන් ගන්නවා. මෙන්න මේක නොදැන ගත්තොත් අර දුක්ඛ සත්‍ය විදිහට නිර්මාණය වෙන ස්කන්ධ පංචක ලෝකය අපේ අඥාන චර්යාවෙන් ගිහිල්ලා අපි ලෝකයක් නිර්මාණය කරගන්නවා, භවය නිර්මාණය කරගන්නවා. යම් කිසි කෙනෙක් යහපත් මාර්ගයක හිටියොත් ඒ අය ඇතැම් විට සම්පපාපස් සකරණන් කියපු විදිහට අකුසල දහම් වලින් දුර වෙලා ඒ තැනැත්තා දාන සීලාදී භාවනා කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට ඕන නම් හිත දිනු කරලා ධ්‍යාන ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට ඕන නම් ඊටත් ඉහළට ගිහිල්ලා ආනෙන්ජාවි සංඛාර විදියට නැත්ති කිංචේ කියලා ආකින්චඤ්ඤායතන දක්වා මුණත් හිත දිනු කරන්න පුළුවන්. උච්ඡේදවාදය මත ඉඳගෙන. නමුත් එහෙම කළත් ඒ තැනැත්තා ඉන්නේ සංසාර චක්‍රය තුළමයි. අවිද්‍යාපත්‍ය සංඛාර කියපු විදියට පුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර රැස් කළත් අපි තවදුරටත් භවය තුළම ඉන්නේ. මොකද්ද භවය කියලා කියන්නේ? එක්ක බාහිර ලෝකයක් තියෙනවා, නැත්නම් අභ්‍යන්තර ලෝකයක් තියෙනවා, නැත්නම් ඒ දෙකම නැතුණත් ඒ දෙක සිහි කරන පුද්ගලෙක් එක පැත්තක එක පාර්ශවයක ඉන්නවා කියන නොදැනීම. නමුත් පිනුතුනි යථාර්ථය නම් මොකද්ද? බාහිර රූපේ රූපේ තනම ඇතිවලා නිරුද්ධ වෙනවා, අභ්‍යන්තර ලෝකයක් ඇතිවලා නිරුද්ධ වෙනවා. මේක තේරුම් ගන්න අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධයත් පරිසම්පන්නයි. ඒ අවබෝධයත් පෙරපසු නොවී ඇතිවලා නිරුද්ධ වෙනවා. මෙන්න මේ සියල්ලක්ම දකින මාවතේ හිටියොත් තමයි අපි අර විඥාන චර්යාවෙන් ලැබිච්ච අතීත විපාක විදිහට ලැබිච්ච අත්දැකීම අඥාන චර්යාවකට නොගිහිල්ලා, නැත්තම් සංසාර චක්‍රයේ නැවත කරකැවෙන මට්ටමට නොගිහිල්ලා ඥාන චර්යාවක වටපත් කරගෙන අනිත්‍ය ආදී වශයෙන් බලනකොට ටිකෙන් ටික අපිට මේ දුක් සමුදායෙන් නිදහස් වෙන්නට පුළුවන්. ඒ සඳහා මාවත විදියට බුදුහාමුදුරු දේශනා කළේ මෙන්න මේ ආරස්නගික මාර්ගය තුල ඉන්න. වෙනත් විදියකින් කියනවා නම් සතර සතිපට්ඨානය තුල වාසය කරන්නටයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මොකද සතර සතිපට්ඨානය කරන්නේ? මේ කය පිළිබඳව අවබෝධය අපට ලබා දෙනවා. මේ ශරීරය කියලා කියන්නේ සතර මහා භූත රූප වලින් නිර්මාණය වෙච්ච දෙයක්. ඒක හේතු මත හටගෙන හේතු තුලින්ම නිරුද්ධ වෙන දෙයක්. ආහාරයේ ප්‍රතිඵලයක් විදියට ආහාරය මුල් කරගෙන ඊළඟට වේදනා සංඥා සංඛාර විඥාන මෙන්න මේ දේවල් වල හේතු බලන තමයි වේදනුපස්සනාව ආදී අනිත් අනුපස්සනා තියෙන්නේ. වේදනුපස්සනාව තුලින් අපි දකිනවා ස්පර්ශ නිසා හටගත් සැප දුක් ආදී වේදනා සත්පුද්ගල සංඥාවෙන් බැහැර කරලා මේව හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන කාරණයක් කියලා තමයි දකිනවා. ඒකත් තමා ගන්නේ නැහැ. නැචකින්ති ලෝකී උපාදීයති කිසිවක් උපදිවසෙන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඔහු ගන්නේ නැහැ. ඊළඟ කාරණේ විදිහට දැක්වෙනවා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. නාම රූප හේතුවෙන් හටගත්තු මේ විඥාණය නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා මේ තැනැත්තා දකිනවා. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කියපු විදිහට මේ සිතිවිලි හටගන්නේ කොහොමද? ඒ සිතිවිලි ස්පර්ශය නිසා නැත්තම් ආශ්‍රව නිසා නැත්තම් අවිද්‍යාව නිසා හටගන්න මේ සංස්කාර. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ආකාරය දකිනවා. මෙන්න මෙතින් ලැබෙන සුවිශේෂ අවබෝධය තමයි පින්නතුනේ මේ ධම්මානුපස්සනාව වැඩෙනකොට තමන්තර මෙතෙක් තමා අසා දැනගත්තු මේ දුක්ඛාදී ආර්ය සත්‍ය සතර ඔහුට සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානති කියපු ආකාරයට හිත සමාධිමත් වෙච්ච පුද්ගලයාට යථාභූත ඥානිය සැබෑ යථාර්ථය පේනවා කියන කාරණය මත පින්නතුනේ පැහැදිලි වෙනවා. හිත සමාධිමත් වෙන්න වෙන ඔහුට මොකද්ද පේන්නේ? ඔහුට පේන ගන්නේ ඇසට රූපයක් දකිනකොට මොහු දකිනවා මේ ස්කන්ධ පත්‍රිකයක් හටගෙන නිරුද්ධුනා කියලා. ඔහු තමන්ගේ අභ්‍යන්තරේ පැත්තට හැරිලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අවබෝධය ලැබෙනකොට ලබන්නේ රූපස්කන්ධයේ නිරුද්ධ වෙච්ච ලෝකයක ස්කන්ධ හතරකින් මේ අවබෝධය ලබන්නේ කියන එකත් ඔහු දකිනවා. මේ ධර්ම මාර්ගයේ අඛණ්ඩව යම්කිසි කෙනෙක් ඉන්නව නම් ඒ ඉන්න තරමට යාට දුක් සත්‍ය ප්‍රකට වෙනවා. දුක් සත්‍යම් පරිඤ්ඤයං කියන්නේ ඒකයි. මේ ධර්ම මාර්ගයේ අඛණ්ඩ වෙන්න කෙනෙකුට රූපාදී ස්කන්ධ පංචකය, අසාදී ආයතන, රූපාදී බාහිර අරමුණු මේ ආදී කරුණු අස්මින් සතිදං හෝති, ඉමස්මින් සතිදං හෝති, ඉමස්ස නිරෝධාය ද නිරුජ්ජති ආදී වශයෙන් මේ හේතු නිසා හටගෙන හේතු නැති කල්ලි නිරුද්ධ වෙනවා කියලා දකින්න දකින්න මොකද වෙන්නේ පිනුතුනි? බාහිරට නැඹුරු වෙන ගතිය අඩු වෙනවා. එන්න එන්න මාභ්‍යන්තරයේ වෙත නැඹුරු වෙච්ච කෙනෙක් විදිහට ඉන්නවා. බාහිර ලෝකයේ දෙයකට තමා මුලා වුණොත් තමා දන්නවා තමා දැන් මේ දුකෙන් ඉන්නේ කියලා. තමා ආර්ය ශ්‍රාවකෙක් විදිහට එවැනි නොමග යෑම සිදුවන හැම අවස්ථාවකදීම කොහො තමාටම තමා දොස් කියා ගන්නවා. අට්ටි යති හරා යති jigucchati කියලා කියනවා. ඔවගේ නිසරු භාවය දකිනවා. ඒකෙන් බියට ලැජ්ජාවටපත් වෙනවා. ඒ තරම් නෙවෙයි බාහිරෙන් ලෝකයේ අත්විඳින යන හැම මොහොතෙම තමා දුක ස්පර්ශ කරන කෙනෙක් බව දැනගෙන ඒ පිළිකුලටපත් වෙනවා. යම් තාක් අපි ඇසෙන් දකින රූප, කනෙන් දකින ශබ්ද හරහා බාහිර පුද්ගලයෙක් ද්‍රව්‍යයක් ඇසුරු කරමින් නම් අපි ඉන්නේ. ඒ හැම වෙලාවෙම අපි ඉන්නේ දුක ස්පර්ශ කරමින්. ඒ හැම වෙලාවෙම අපි ඉන්නේ මායාවේ වසඟේ. ඒ හැම වෙලාවෙම අපි ඉන්නේ කායිකව යම්කිසි දුකක් සැපක් විඳිනවා කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් වෙනුතෙන් අපි මානසිකව දැඩි වේදනාවකින් අපි පසු වෙන්නේ. ඉතින් මෙන්න මේ දුකෙන් නිදහස් කරලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු මේ සුවිශේෂී ඥාණයෙන් අපට දහම් මඟක් උන්වහන්සේ දේශනා කළා. පින්නතුනි අපේ ජීවිතෙන් ලබන සුවිශේෂ වරප්‍රසාදයක් තමයි මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. මොකක්ද ස්කන්ධ පංචකය කියලා කියන්නේ කියලා තේරුම් ගන්න එක. භාගතුන් වහන්සේ දේශනා කරනවා අභිඤ්ඤා සූත්‍රයේදී මේ ලෝකයේ පහළ වෙච්ච නුවණැති කෙනෙක් විසින් ඔහුගේ බුද්ධියෙන් ගන්න විශිෂ්ටතම ප්‍රතිඵල විදියට දක්වන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයේ තේරුම් ගැනීම. ඒක තමයි කියලාම බෞද්ධ අධ්‍යාපනය. මේ පහම පෙරපසුන විහටගෙන නිර්දන ආකාරයත්, ඒ පහ හටගන්නේ තමාගේ අධ්‍යක්ෂිම ලෝකෙට අනුව බවත්, තමාගේ කර්මානුරූප බවත් මනවින් තේරුම් අරගෙන වාසය කිරීම. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පහළ වෙච්ච නුවණැති කෙනෙක් විසින් යම් කිසි දෙයක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද ප්‍රහීණ කරියුත්තේ? ඒ තමයි අවිද්‍යාව හා භව තණ්හා කියන කාරණේ. සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය විස්තර කරද්දී දුක්ඛ නිරෝධය විදිහට සඳහන් කරන්නේ තෘෂ්ණාව. ඒ ආසන්නතම හේතුව. නමුත් ඒකේ මූල හේතුවට ගිහිලා බුදුහාඳුරෝ අවිද්‍යාව හා භව තණ්හා කියන එක පෙන්වලා දෙනවා. මොකද්ද මේ අවිද්‍යාව හා භව තණ්හා කියන්නේ? අපි ඉස්සරහා ලෝකයක් නිර්මාණය වෙලා තියෙන ස්වභාවය. අපි යමක් හිතනකොට ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න ස්වභාවය. බාහිර ලෝකයක් තියෙනවා කියලා අපි පනවගෙන ඉන්න ස්වභාවය. මේක පින්නතුණි අවිද්‍යාවෙන් අපි නිර්මාණය කරගන්න ලෝකයක්. එනිසා මේ අවිද්‍යාව හා භව තණ්හා දුරු නොවෙන් අපිට මොකද්ද පේන්නේ? හැම වෙලාවෙම තමා ඉන්ද්‍රිය ඥානයක් තමාට ලැබෙනවා. රූපය ප්‍රතික්ෂේප කරන්නේ බාහිර රූපයක් නැහැ කියලා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම බාහිර රූපයක් ඇත කියලා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. මේ සාසත් සහ උච්ඡේද කියන අන්ත දෙකෙන්ම දුරු වෙච්ච හේතුඵල ධම පිළිබඳව සිද්ධාන්තය සමග ඔහු හේතුවල හට ගැනීම, නිරුද්ධ වීම දකින පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ දකින්න දකින්න බාහිරට තියෙන ඇල්ම අඩු වෙන කියලා 아무තෙන් කරන්න දෙයක් නැහැ. තමා අභ්‍යන්තරයෙන්ම නිවන සැනසෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ වගේම බාහිර හොයාගෙන සතුට හොයාගෙන බොහොම වෙහෙසකර ගමන් මඟක ගියේ මේ තැනැත්තා. දැන් ටිකෙන් ටික අභ්‍යන්තරයට පත් වෙලා ඉන්න ස්ථානෙම ඉඳගෙන මේ ආධ්‍යාත්මික සෝය විමුක්තිය සඳහා ඔහු කාලය ගත කරනවා. හැබැයි ඔහු මේ උත්තරීතර මනුස්ස ධර්ම උත්තරී මනුස්ස ධර්ම කරා යන මේ ගමනේදී ඔහු කිටි කිටි වෙටකත් මනුස්ස ධර්ම වලට පිටුපාන්නේ නැහැ. මේක ඔහුගේ තියෙන සුවිශේෂත්වයක්. ඔහු යුතුයකම් මැනවින් සිද්ධ කරනවා. ඔහුගෙන් දෙමෝපියන්ට, ඥාතීන්ට, රටට, සමාජයට ඉටු වෙනට ඕන දේ ඔහු මැනවින් ඉටු කරමිනොයි. ඒ ඇත්ත කිනම් ධර්ම මාර්ගයට ගමිනිනොයි මේ ගමන ඔහු ඉදිරියට කරා යන්නේ. මේක තමයි සැබෑ බුද්ධ ශ්‍රාවකයෙකුගේ තියෙන ලක්ෂණය. ඉතින් පින්නතුනි, එකාතකින් දුක සත්‍ය අපි තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න පමණට අපි සමුදේ සත්‍ය තේරුම් ගන්නවා. මේ අභ්‍යන්තරයට තියෙන ආසාවෙන් නේද මේක වෙන්නේ කියලා අපි තේරුම් ගන්නවා. ඉතින් දුක බාහිර දේවල් අයින් කරන්න වෙන්නේ යන්නේ. අපිට පින්නතුනි අන්ධකාර ස්ථානයක් තියෙනවා නම් ඒ ස්ථානේ අන්ධකාරය අයින් කරන්න කියලා අපිට අන්ධකාරය අයින් කරන්න බෑ. අපි කරන්න ඕන ආලෝකයක් දැල්වන එක. අන්නේ වගේ තමයි අපි මේ තියෙන අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරුනොත් තමයි තෘෂ්ණාදී මේ අපසල දහම් අනුසය මට්ටමින්ම දුරු වෙන ස්වභාවයට පත් වෙන්නේ. එනිසා හැකිතාක් දුරට සත්පුරු ශාස්ත්‍රයෙන් මෙන්න මේ දුක සත්‍ය තේරුම් ගන්නකොට ඔව් දුක මේකයි කියන දන්නවා. ස්කන්ධ පංචකේ හට ගැනීමයි දුක සත්‍ය. ඒ වගේ මේක බැහැර කළ යුතු දහමක් නෙවෙයි, ඒක පරිඤ්ඤය පිරිසිදු දැනගත යුතු දෙයක් කියලා දකිනවා. ඒක දැකගත්තට පස්සේ පරිඥාත කියලා දකිනවා. ඔහු කටිතුනිම කළා කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි දුක සමුදය සත්‍ය මේකයි කියලා දකිනවා. නන්දි රාගය ඒ වගේම ඒක ප්‍රහීණ කළ යුතු දෙයක් කියලා දකිනවා. ප්‍රහීණ කළා කියලා දකිනවා. නිරෝධ සත්‍ය මේ අභ්‍යන්තරයේ තියෙන ආසාව තේරුම් ගන්නම ඒක දුරු කිරීමෙන් ලැබෙන නිවන සාක්ෂාත් කළ යුතු දෙයක්. ඒක සත්‍ය කතාවක් සත්‍යකත කියලා ඒකක් දැනගන්නවා. මාර්ගාර සත්‍ය සමාධිත්‍යාදී අංග වෙනුවෙන් තේරුම් අරගෙන ඒක භාවයේ තබ දෙයක් විදියට භාවිත කළ යුතු දෙයක් විදියට දකිනවා. ඒක භාවිත කළා කියන අවබෝධය ලැබෙනවා. මෙන්න මේ ත්‍රිපරිවට ද්වාදශ ආකාරය පිනතුනි මේ ධම්මචක්ක පවත්තන සූත්‍රේන සුවිශේෂ විග්‍රහයක්. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කුරුත ඥාන වශයෙන් මේ චතුරාර්ය සත්‍ය 12 ආකාරයකට විස්තර කරනවා. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන පමණට පිනතුනි අපේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඒ වගේම සති සම්බොජ්ජං යাদী බොජ්ජංග ධර්ම ටිකෙන් ටික දිනු වෙනවා. ඒ දිනු වෙන පමණට අපට කාමචන්දාදී නීවරණ වලින් දුර වෙනට පුළුවන්. ඒ දුර වෙච්ච පමණට ඒ දුකෙන් නිදහස් වුණා කියන ඥානය ලැබෙනවා. සම්මා ඥාන, සම්මා විමුක්ති කියන මෙන්න මේ අංග දෙකත් ඉහළම ආධ්‍යාත්මික මට්ටමේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 10ක් බවට පරිවර්තනය වෙලා මේ සම්බුද්ධ ශාසනයෙන් අපි උපරිම ප්‍රතිඵල නෙලා ගන්නට දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ ගමන් මඟ ආරම්භයේ පටන් අවසානය දක්වා අඛණ්ඩව පවත්වා ගත යුතු සම්මාදිට්ඨිය ප්‍රඥාව සඳහා වූ මේ ගමන් මඟේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපි අඛණ්ඩව පවත්වා ගත යුතු ගුණාංග මොනවද කියලා. ඒ තමයි කල්‍යාණ මිත්‍රාස්ත්‍රය අපි ඇති කරගන්නට ඕන. අපේ ළඟ ගුණධම් ප්‍රකට වෙන්නට ඕන. අපට වැඩ වඩාත්ම ලඟ වෙන්නේ කල්‍යාණ මිත්‍රවද කියන එක අපි බොහොම අවධානයෙන් ඉන්නට ඕන. මිතුරන් වැඩි වෙන්න පුළුවන්. හැබැයි මිතුරන් වැඩි වුණා කියලා අපි සාර්ථක වෙන්නේ නැහැ. අපිට සමීපතර සමීප වෙන මිතුරන් කොයිතරම්නම් අපට දහම් කරුණ පැහැදිලි කරලා දෙනවද? එහේ අපට සම්මුඛව මොන නොගැසුණත් එයන් ඇසුරෙන් අපට කොයිතරම් ධර්මයක් තැනි දිනු කරගන්න පුළුවන්ද කියන එක ගැන දැඩි අවධානයෙන් අපි ඉන්නට ඕන. ඒ වගේ මේ සඳහා හැකියතාක් අපි කාලය යොමු කරලා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නටත් අසපු දහම් හැකියතාක් දුරට භාවිත කරන්නටත් අපි උනන්දු වෙන්නට ඕන. අන්න ඒ ප්‍රධානතම පසුබිම විදියට බුදුරජාණන් වහන්සේ නිතරම අගය කරන්නේ සතර සතිපට්ඨාන තුල වාසය කිරීම. අපේ නාසය ආශ්‍රිතව හොඳට සිහිය පිහිටුවාගෙන වර්තමානය තුල හැකියතාක් සිහියෙන් වාසය කිරීම, ඒ සිහියට අපි කුසල අරමුණු ටිකෙන් ටික එකතු කර ගැනීම, බුද්ධානුස්සතිය, මෛත්‍රිය ආදී මේ කුසල සිතිවිලි අපි ඒ සතිමත් බවට එකතු කරන්නට ඕන. එහෙම එකතු කළා හරියට මැණික් ආකාරයකින් මැණික් ගන්නා වගේ අපි හොඳම මැණික්, වටිනාම මැණික්, දියමන්තිම තෝරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන. සමතෙන් ආරම්භ කරන සීලය පදනම් කරගෙන සමතේ හරහාම යන ගමනේදී පින්නතුනි අපේ සතිමත් බව දිනු වෙන්න අපි කොතෙන්ට දෙන්නේ? ඒ තමයි අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන් සඳහන් කරන දස සංඥා අපි මෙනෙහි කරනවා. විශේෂයෙන්ම අනිත්‍ය සංඥාව, අනත් සංඥාව භාවිත කිරීම. අපට පහළ වෙන හැම සිතුවිල්ලකම අපි අනිත්‍යතාවයේ දකින්න දක්ෂනෝතින්, අනාත්මතාවයේ දකින්න දක්ෂනෝතින්, එපමණට පින්නතුනි අපේ තෘෂ්ණා දෘෂ්ටි ආදී අකුසල දහම් සංයෝජන අනුසේ දහම් දුර වෙලා යනවා. ඉතින් මේක අඛණ්ඩව කළ යුතු ගමන් මග වැඩපිළිවෙලක්. අඛණ්ඩව කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, යෝනිසෝ මනසිකාරය පුහුණු කරමින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ නිවන සැනසෙන මාවතේ දිනෙන් දින ඉදිරියට යන්නට අපි උත්සාහ ගනිමු. මෙවැනි කාලයක ලෝකේ කොයිතරම් වසන කාලයේ ලෙඩ රෝග තිබුණත් ඔබ ඉතාම වාසනාවන්ත වෙලා තියෙනවා. ඔබේ නිවස ඉඳගෙනම ධර්ම ශ්‍රවණය කරන්නට, ඔබේ නිවසටම විහාරස්ථානය ගෙන්න ගන්නට, වැඩමවා ගන්නට, ඔබේ නිවසටම ස්වාමින් වහන්සේලා වැඩමවා ගන්නට ඔබ පින්මත් වෙලා තියෙනවා. ඔබේ නිවස බුද්ධ මන්දිරයක්, ධර්මශාලාවක්, විහාරස්ථානයක් කරගන්නට ඔබ පින්වන්ත වෙලා තියෙනවා. පින්නතුනි මේක අපි ලැබපු ලොකුම ජයග්‍රහණයක්, ලොකුම භාග්‍යවන්ත බවක්. මෙහි ආනිසංස දැක දැක අපි පින්නතුනි වඩා වඩාත්ම දහම් තුල ඉදිරියට යන්නට බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය අපි දුකෙන් නිදහස් වීම. බුදුහාමුදුර අපි වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දුක් විඳින ලෝක සත්‍යය ගැන අපරිමිත කරුණාවෙන් අපට අනාගතයේ එළ වෙනට තියෙන අපා දුක සහ මේ මොහොතේ අත්විඳින මේ සාංශාරික දුකෙන් අපට නිදහස් වෙන මාර්ගය පෙන්වලා දීලා වඩා වඩාත්ම අපව දුකෙන් නිදහස් කරවන්නටයි භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ සරණ ගිය ඒ උතුම් ස්වාමීන් වහන්සේලා කටයුතු කළේ. ඒ නිසා ඒ ධර්ම ස්වාමීන් වූ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයත්, මහා සංඝරත්නයේ කලාව ඒ මහත් වූ මෙහෙවරට කැපවීමට කරන ප්‍රත්‍යපකාරයත් බවට පත් වෙන්නේ පින්නතුනි මේ ධර්ම මාර්ගය හැකිතාක් නිරවුල් තේරුම් අරගෙන දුක සත්‍ය මෙයයි කියලා අර විඥාන චර්යාවට අදාළ කරුණු පුළුවන් තරම් තේරුම් ගන්නට උත්සාහ කරන්න. දුක් සැප නොවන උපේක්ෂාසගත මුල් අධ්‍යක්ෂණයයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒ දුක සත්‍යයේ අවිද්‍යාව බාධාන්හරෙන් ගත්තොත් ඒ ඇති කරගන්නා වූ උපාදාන ස්කන්ධ ලෝකයයි සමුදය සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ සමුදය සත්‍යයට දෙන ආශාව අවිද්‍යාව දුරු වෙන ආකාරයට, විද්‍යාව පහළ වෙන ආකාරයට සම්මා දිට්ඨියෙන් බැලීම, සමුදය බැලීමයි දුක නිරෝධය කියලා කියන්නේ. ඒ සඳහා මාර්ගය සම්මා දිට්ඨිය ආදී අංගයන් යුක්ත ආරස්නගික මාර්ගය, නැත්නම් සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂාව, නැත්නම් සතර සතිපට්ඨානය, කෙටියම කියනවා නම් සමත විදර්ශනා කියන අංග දෙක, වඩාත්ම කෙටියෙන් කියනවා නම් අවසානයේ පිනතුනේ අපිට වඩන්න දෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. මොකද ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ හැම මොහොතෙම හේතු ඇති කල්ලි මේ අත්දැකීම් හටගෙන හේතු නැති වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්නට අපට තියෙන දක්ෂතාවය. පින්වතුනි මේක තමයි මේ ලෝකයේ පහළ වෙච්ච පින්වන්ත බුද්ධිමත් මිනිසියෙකුගේ උපරිම කාර්යභාරය වෙන්නට ඕන. මෙහෙම කරන පමණට අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙනවා. මේ වටිනාකම වැඩි වෙන්නේ අපේ අධ්‍යාපනයවත්, අපි ලබා තියෙන ධනයවත්, අපිට ඉන්න ඥාති සංඛ්‍යාවත්, අපේ රූප සම්පත්තියවත් නෙවෙයි පින්නතුනි. අපේ වටිනාකම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අපි කොයිතරම් සම්මාදිට්ඨියෙන් ප්‍රඥාවෙන් ඉන්නවාද කියන කාරණේ මත. අන්න එහෙම ඉන්න පමණට පින්නතුනි අපි ලෝකයා වෙනුවෙන් උපරිම යහපත කරනවා. රහත් භාවයට පත් වෙච්ච උතුමයන් වහන්සේලා ලෝකයේ ගිරිය මහා කරුණාවෙන් වාසය කරන්නේ. උන්වහන්සේලා පින්නතුනි ජීවත් වෙන්නේ උන්වහන්සේලාට අවශ්‍යතාවයට නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේලා අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඉදිරි කාලේ ජීවත් වෙන්නේ ලෝකයේ අනිත්‍යයේ යහපත සඳහා. දන් හැන්දක් හරි බෙදා ගන්න, එයට පිනක් කරගන්නට, අනිත් පැත්තෙන් එයට ධර්ම අවබෝධය කරලා එය දුකින් නිදහස් වෙන මහත් වූ කරුණාධ්‍යාසයෙනුයි ඒ මගඵලලාභී උතුමන් ක්‍රියා කරන්නේ. ඉතින් ඔබ අපත් අප ධර්මයේ දන්න පමණට අපි ප්‍රායෝගික කරන අතරේදී අනිත් අයටත් මේ දහම් මගේ ආශිර්වාදයේ ආලෝකය ලබා දෙන්නට අපි කරුණාවේ මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕන. අපේ වටිනාකම රඳා පවතින්නේ අපි කොයිතරම් පිරිසකට උදව් කරාද කියන කාරණා මත. ඒ උදව් කිරීම මේ ජීවිතේ විතරක් සීමා වන උදව් නෙවෙයි, එයාගේ සසර ජීවිතේටම පිහිට පිනස පවතින උදව් වලින් අපි යට උදව් කරන්න ඕන. ඒක තමයි සියලු දහනයන් අතුරින් ධර්ම දානෙ උතුම් කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ. ඉතින් ඒ උතුම් ධහමඟ දිනෙන් දින ඉදිරියට යනට අපි අදිස්ථාන කරගනිමු. ඔබ අප නිරතුරුව සිද්ධ කරන මව්පිය උපස්ථාන, සංඝසතු දානමය පින්කම්, සිල්වන්ත භාවය, බුද්ධ පූජා, මේ ආදී සියලු පුණ්‍ය ධර්මයන් අපට නිදුක් නිරෝගී බව, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍ර ප්‍රතිලාභය පිණිසම හේතු වේවා. මේ ධර්ම මාර්ගයේ මේ සම්බුද්ධ ශාසනය තුළම උපරිම ලෙස අපේ හිත දියුණු කරගන්නට, අපේ හිතේ තියෙන රාගාදී අකුසල දහම් ප්‍රහීණ කරගන්නට නියුතුම් පුණ්‍ය ධර්මය අපේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. මේ ධර්ම ඥානය බලයෙන් අපට වඩා වඩාත්ම ප්‍රඥා ලෝකයේ පහළ වේවා. දුකෙන් නිදහස් වීමට මේ සියලු කටයුතු ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් තුළින් ජනිත කරගත් තව පුණ්‍ය ඵලය අප නමින් මියගේ ඥාතීන් පින් අපේක්ෂාවකින් සිටින පිරිසක් වෙත්නම් ඒ හැම දිනමත් මේ පිණින් සුවපත් වෙත්වා. මේ පිණින් සුවපත් විය හැකි දෙවියන් වෙත්නම් ඒ ඇත් මේ පින් අනුමෝදන්ව දෙවිසුරු වර්ධනය කරගෙන ඒ අයත් සුගතියට, වඩා වඩාත්ම සුගතියට, නිවනටපත් වීමට මේ පිනත් එයට හේතු වේවා. ඒ අය මේ ලෝකියත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් වඳින ආරක්ෂා කර දෙත්වා කියලා පිටේවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. මේ සියලු පින් කමරාණි සංසයෙන් ඔබ හැම දිනාගේම මෙලව ජීවිත වඩා වඩාත්ම යහපත් වී මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට මේ සියලු පින්කම් ආශිර්වාදයක් වේවා. අවසානයේ අපි බලාපොරොත්තු වෙන විදිහට උතුමෝ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් මේ පින අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම් භයම් පන්තා ච නිම්භයම් සෝකම් පන්තා ච නිස්සෝකම් ඔන්තු සම්මේති පාන.